අපිට අකර තුන් කාලක් එල්ආර්සියෙන් වෙන් කරපීඩම් මේ ආණ්ඩු ආවට පස්සේ දැන් ඇවිල්ලා මාස හතරක්වත් නැහැ. හතරෙන් ඉස්සරලා ඒක සල්ලි දීලා වත්තේ මාත්‍යට අයිති කියලා ඒක වත්තේ මාත්‍ය දැන් පාලනයට ගන්න යනවා. අපිට බේචස් 20ක් විතර තියන්න හදන කොයිලට ඒකට අකර තුන් කාලම අපිට හිටපු ජනාධිපතිතුමත් කතා කරලා ඒක අකර තුන් කාල කොයිල දෙන්න කියලා කියපීඩම්. ඒ නිසා අපි ඒ ඉඩම් ටික මේ ගරු ජනාධිපතිතුමටත් අපි කියන්නේ එමැති යාරි මේකට දියත් වෙලා මේ කොයිලට මේ ඉඩම් අපිට ලබා දෙන්න ඕන. කොයිලට අයිති වෙන අක්කර ගන්න ඉඩම එයා අයිතිවාසිකම් ලබාගෙන දැන් ඒක අරගෙන තියෙනවා. දැන් අපිට ඒක ලබා දෙන්න කටයුතු කරන්නේ මේ වෙන දේවල් කරමින් අපි ඉල්ලා සිටින්නේ අපගේ මේ කොයිලට අයිති ඉඩම අපටම ලබා දෙන්න කියලා. අපගේ මේ කොයිල ගොඩ ගැනීමට අපිට නොහැකි ලෙස තිබෙන්නේ බැවින් මේ කොයිල හා තවත් අපගේ ආගමික දේවල් මෙවැනි කලාකප්පල් දේවල් වලින් බේර ගන්නට අපිට සහයෝගය ලබා දෙන ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.